नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබ මේ සූදානම් වන්නේ මේ මහා භද්‍ර කල්පයේ සතරවැනි බුදුරජාණන් වහන්සේ හැටියට පහළ වී වදාළ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ උතුම් දේශනාවක් ශ්‍රවණය කිරීමටයි. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. මේ දේශනාවේ නම අක්ඛණ සූත්‍රය. අක්ඛණ කියලා කියන්නේ අවකාශ, ඉඩකඩ, අවස්ථාව නැතිවීම ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරනකොට ඒ ධර්මයේ අවබෝධ කරගන්න ලැබෙන්නේ එකම එක අවස්ථාවක විතරයි. ඒ අවස්ථාව අහිමි වෙලා ඒ අවස්ථාව බැහැර වෙලා දුකටපත් වෙන්න තිබෙන ඉඩකඩ වැඩි. අන්නේ ගැන බුදුරජාණන් වහන්සේගේ දේශනාව. සවත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මේ දේශනාව වදාළි. බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. කනකිච්චෝ ලෝකෝති භික්කවේ අසෘතවා පුතුජනෝ භාසති. අසෘතවත් පුතජන කෙනා මේ ලෝකේ කනකිච්ච කියලා කිව්වේ මේ ලෝකේ කාලේ අපතයරින් නැතුව ඉඳ ලැබෙන වෙලාවේදී කළ යුතු දේ කරන්න, කළ යුතු දේ කිරීමයි කරන්න තියෙන්නේ කියලා අසෘත පුතජනයා නිතර කියනවලු. මේ කාලේ පරිස්සම් කරගන්න, මේ අවස්ථාව පරිස්සම් කරගන්න කියලා අසෘතවත් පුතජනයා නිතර කියනවා. අසෘතවත් පුතජනයා මේ කාරණේ කියන්නේ අවබෝධයකින් නොවේ. ඒකේන අවස්ථාව දන්නෙත් නෑ. මේ සැබෑම මිනිස් ජීවිතයේ තියෙන සැබෑම අවස්ථාව මොකද්ද කියලා දන්නෙත් නෑ. ඒ අවස්ථාව අහිමි වීම ගැන දන්නෙත් නෑ. ක්ෂණේ දන්නෙත් නෑ. අක්ෂණේ දන්නෙත් නෑ.

පහළ වෙලා මේ ධර්මය. එතකොට මේ ධර්මය ලෝකෙට ඇහෙන්න පටන් ගන්නවා. කෙලෙස් සංසිඳවන්නා වූ, සියලුම දුක් කෙලවර කරන්නා වූ, පිරිනිවන් පෑමට හේතුවන්නා වූ චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධයේ කරා රැගෙන යන්නා වූ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ ලෝකෙ ඇහෙනවා. අනේ මේ කිනා ගිහිල්ලා ඉපදිලා ඉන්නවා ප්‍රේත ලෝකෙ. ප්‍රේත ලෝකෙ උපන්නට පස්සේ එයාට අවස්ථාවක් නැහැ. ප්‍රේත ලෝකෙ උපන්නට පස්සේ එයා ඉන්නේ හැමතිස්සෙම බඩගින්නෙන්. අධික ලෙස ඇල්ම කරගෙන නොයෙක් දේවල් වලට බඩගින්නෙන් පිපාසයෙන් තැවි තැවි ඉන්නවා. ඒ ඇයිට මේ ධර්මය කෙරෙහි සිත යොමු කරගන්න පෙරේතීන්ට අවස්ථාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්ඛවේ තතියෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචරි වාසය. මහණෙනි මේක තමයි මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට බැරි වෙන්නා වූ, අවකාශ රහිතවන්නා වූ, ඉඩකඩ නැතිවන්නා වූ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අක්ඛණය ක්ෂණ සම්පත්තිය නැති වෙලාව. එතකොට එහෙමත් අහිමි වෙනවා. එතකොට පින්වතුනි අපි සංසාරේ බුදුරජාණන් වහන්සේලා පහළ විද්ධි අපි නිරේ ඉන්නේ ඇති. එතකොට අපිට මේ අවස්ථාව අහිමි වෙලා ගියා. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දි තිරිසං අපාය අපි ඉන්නේ ඇති. ඒ අවස්ථාව අපිට අහිමි වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්ම දේශනා කරද්දි පෙරේත ලෝකේ ඉන්නේ ඇති. ඒ අවස්ථාව අපිට අහිමි වෙලා ගියා. ධර්ම අවබෝධ කරන්න බෑ කිසිම දවසක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඔන්න තථාගත අරහං සම්මා සම්බුදු විජ්ජාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකේට පහළ වෙනවා. පහළ වෙලා කෙලෙස් සංසිඳවන්නා වූ, නිවන අවබෝධ කරවන්නා වූ, චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මාර්ගය පෙන්වන්නා වූ, ඒ මාර්ගය දක්වන්නා වූ තථාගත ශ්‍රී සද්ධර්මයේ ඔන්න ලෝකේ අහන්න ලැබෙනවා. එතකොට මේ පුද්ගලයා ඉපදිලා ඉන්නවා දීර්ඝායස තිබෙන දිව්‍යලෝකවල වල අරූප දිව්‍ය ලෝකේ, අසඤ්ඤ සත්‍ය දිව්‍ය ලෝකේ ඉපදිලා ඉන්නවා. ඉවේ කල්ප ගණන් ඔහි ඉන්නවා. හිත යොමු කරගන්නේ බාහිර දේකට. බාහිර දේකට හිත යොමු කරන්නේ නැති කල්ප ගණන් ඉන්න දිව්‍ය ලෝක තියෙනවා. ආන්ගේ දිව්‍ය ලෝකෙක ගිහිල්ලා මේ සත්වයා උපදිනවා. ඒ ඉපදිච්ච වෙලාවක මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ නම පහළ වුණා කියලා ඒ දෙවිවරු දන්නේ. මේ කියන්නේ දීර්ඝායුෂ තිබෙන මේ අරූප අසඤ්ඤතල දිවි ලෝකවල. එතකොට මේ සාමාන්‍යයෙන් ගත්තොත් මේ කාමාවචර දිවි ලෝකයට සලකන චාතු මහරජක තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිණිම්මිත වසවත්ති කියන දිවි ලෝකත් අකනිටා බඹලෝ දක්වා තියෙන දිවි ලෝකවල ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ඒක පැහැදිලිවම දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දිවිවරු ධම් ගෝසා පැවතුන්නේ ඒතම් භගවතා බාරාණසියන් විසිපතනේ මිගදායි අනුත්තරන් ධම්මචක්කම් පවත්ිතං. මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බාරාණසී සිපතන මිගදායේදී අනුත්තර ධම්මචක්කයේ පවත්වා වදාලා අපපතිවත්යන් සමනේනවා මාරේනවා දේවේනවා බ්‍රහ්මුණාවා කියනචිව ලෝකේ දෙවි මිනිස් සහිත ලෝකේ කිසිවෙකුට මේ ආකාරයට දේශනා කරන්න බැරි කියලා. ඉතින් එහෙම පැතිරෙන්නේ නම් ඉතින් මේක තේරෙන්න ඉපාය. ඉතින් ඒ නිසා අපිට පේනවා අකරිට බඹලව දක්වා දර අවබෝධ කරන්න පුළුවන්. මෙතන කියන්නේ ඒ ලෝක නෙමෙයි. කල්ප ගණන් ඉන්න දිවි ලෝක තිබෙනවා. ඒවැ මේ දෙවිවරු ඉපදිලා ඉන්නවා බාහිර ලෝකෙට හිත විසිරවන්නේ. ඒ නිසා දන්නේ නැහැ කිසිම දෙයක්. ආන්නේ දිවි ලෝකෙ උපන්නු ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා

ක්ෂණ සම්පත්තිය අත්හල කෙනෙක් බවට යාපත් වෙනවා. බහූහි අක්ඛනාවුත්තා මග්ගස්ස අන්තරායිකා කදාචිකරහචි ලෝකේ උප්පජ්ජಂತಿ තථාගතා. බුදුරජාණන් වහන්සේ විසින් මේ නිවන් මගට අනතුරුදායක අන්තරාය කරවූ මේ අක්ෂණ බොහෝ අක්ෂණයන් ක්ෂණ සම්පත්තිය නැති අවස්ථා බොහෝ තිබෙනවා. කදාචි කරහචි ලෝකේ ඊතාත්ම කලාතුරකින් තමයි ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. තස්සිදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා අලං වාය මිතුං තත්ථ අත්ථ කාමේන ජන්තුනා. මේ ලෝකේ අතිශයම දුර්ලභ වූ මනුස්ස ප්‍රතිලාභයත් සද්ධර්ම දේශනාව කරන අවස්ථාවත් සම්මුඛී භූතං ඔබට මුණගැහිලා තියෙනවා. අත්කාමීන ජන්තුනා තමන්ගේ යහපත කැමති මිනිසයා විසින් අලං වායමිතුන් තත් ඒ ධර්මය අවබෝධ කිරීම පිණිස උත්සාහ කරන එකමයි සුදුසු. කතං විජඤ්ඤා සද්ධම්මං කනෝ වේමා උපජ්ජගා කනෝ වේමා උපච්ඡගා කනාතීතා සෝචಂತಿ නිරයම්මි සමප්පිතා. සද්ධර්මය දේශනා කරන වෙලාවේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕන. මේ ක්ෂණ සම්පත්තිය නම් ඉක්මවා යන්න දෙන්න එපා. කනාතීතාහි සෝචಂತಿ මේ අවස්ථාව අහිමි කරගන්නවා. සමහර ගිහි පිරිසක් පැවිදි පිරිසක් මොන චතුරාර්ය සත්‍යද මොනවට මේක අවබෝධ කරන්න කල්පනා කරනවද කී කිය එකට ගරහ මේක අහිමි කරගන්නවා. කනාතීතා එහෙම අහිමි කරගන්න අය ක්ෂණ සම්පත්තිය අතාරින අය නිරයම්මි සමප්පිතා නිරයේ ගිහිල්ලා දුක් විඳිනවා. ඉද චේවනං විරාධීති සද්ධම්මස්ස නියාමතං වානිජෝ අතීතත්තු චිරත්තං අනුතපෙස්සති. යම් කිසි කෙනෙක් මේ චතුරාරි සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ මේ ධර්මයේ අතහරිනවා නම් ඒක හරියට කොහොමද ලකූ ලාභයක් ලබන්න හිටියේ වෙලින්දෙක් ඒ ලාභය අතහැරලා බොහෝකල් සෝක කරනවා වගේ සෝක කර කර ඉන්න වෙනවා. අවිජ්ජා නිමුතෝ පෝසෝ සද්ධම්මං අපරාධිකෝ ජාති මරණ සංසාරං චිරං පච්චනුභොස්සති. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න ඒක විවේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නැතිකම නැමැති කලවරේ ඉන්න මේ පුද්ගලයා සද්ධර්මයට විරුද්ධ වෙලා ගිහිල්ලා මේ ජරා මරණ ඉපදින ජරා මරණ සංසාරයෙන් ඉක්මවා යන්න බැරුව බොහෝ කල් මේ සංසාරي සැරිසරනවා. යේච ලද්ධා manussං manussත්තං සද්ධම්මේ සුප්පවේදිතේ අකංසු තත්ථ වචනං කරිස්සන්ති කරුන්තිවා. නමුත් මේ මනුස්ස ජීවිතී ලැබිච්ච වෙලාවේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන වෙලාවේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට කීකරු වෙලා ඒ ධර්මයේ හැසිරෙනවා නූන තියන අය, අනාගතිත් හැසිරෙනවා නූන තියන අය. කනම් පච්ච විදුං ලෝකේ බ්‍රහ්මචර්යං අනුත්තරං යේ මග්ගං පටිපජ්ජින්සු තථාගතප්පවේදිතං. මේ ක්ෂණ සම්පත්තිය අවබෝධ කරගත්තු අය අනුත්තර වූ බ්‍රහ්මචර්යය දිනු කළා. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා ආර්ය ස්ථාංගික මාර්ගයේම ගමන් කරනවා. යේ සංවරා චක්ඛුමතා දේසිතාදිච්ච බන්දුනා තේසු ගුත්තු සදා සතු විහරේ අනවස්සතු. එයයි සංවර වෙනවා. චක්කුමතා කිවේ නූනෙස් පාදා ගන්නවා. ආදිච්ච බන්දු කිවේ සූර්යවංශයේ උපන් නී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හොඳට සිය පිහිටුවාගෙන මොකද කරන්නේ? හැමතිස්සෙම මේ කය වචනේ සිත පවට ඇතුළු වෙන්න නොදී පවෙන් වළක්වනවා. සදා සතු හැමතිස්සෙම සිහියෙන් ඉන්නවා. කෙලිස් වැගිරින්න දෙන්නේ නැති ආකාරයට ජීවත් වෙනවා. සබ්බේ අනුසයේ ජෙත්වා මාරදීයන් සරානුගේ තේවේ පාරගතාලෝකේ පත්තා ආසවක්ඛයන්ති. මාර්යාගේ ග්‍රහණයෙන් අත්මිදිලා සියලූම කෙලිස් ප්‍රහාණය කරලා සංසාරෙන් එතර වෙන අය ආශ්‍රවක්ෂේ කරඥානය ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ අමා මහ නිවන සාක්ෂාත් කරනවා. මේ පින්වත් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ජීවිතේ මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙන්න කලින් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සාදු සාදු සාදු.